नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धु हिमि शरणयामि नमस्कार वेवादम रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा शरण शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुने अद हवस्वर्वे अप इगन गन्न देशनावे नम शील सूत्रय संयुक्त निकाये तुन्वन कुटसे मे शील सूत्रय अतुलत् वेला तिबेन्ने मे शील सूत्रय श्रावक भाषितयक् श्रावकयन् वहन्से नमक वदाल दिसुमक् ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ දේශනාවක් මේ සීල සූත්‍රය. ඒ දවස්වල සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එදා හවස් වරුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට මහා කොට්ඨිත මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කළා සතුටු සාමිචියේදීලා මහා කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා. අහුව ප්‍රශ්නේ මේකයි. සීලවතා ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. අයි මොකද්ද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස සිල්වත් භික්ෂුවක් විසින් කවර අන්දමේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ? මොකද්ද ඇසූ ප්‍රශ්නය. සිල්වත් භික්ෂුවක් විසින් කවර අන්දමේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ? නුවණින් විමසිය යුත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සීලවතාවසු කොට්ඨිත භික්ඛුනා පංචපාදාන ඛණ්ඩා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අධතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසු මනසිකා තබ්බා. මේ හරි ලස්සන විස්තරයක් තියෙන්නේ. කේනෝ ආයෂ්මත් කොට්ටිතේනි සිල්වත් භික්ෂුවක් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්යත් දෙයක් වශයෙන්, නැසී වෙනසින දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්. එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධේ මොන මොන විදිහයට බලන්න කියලාද මේ දේශනා කළේ. පංච උපාදානස්කන්ධේ අයිති දුක්ඛාර සත්‍යයට. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඔක්කොම විස්තරේ හකුලුවා කියනවනම් මොකක්ද පංච උපාදානස්කන්ධේ තමයි දුක. දැන් එතකොට සිල්වත් භික්ෂුවනි මේ කරනවා කියන්නේ සිල්වත් එක්කෙනා. එහෙනම් අපිට මේකේ පේනවා මේ බුද්ධ ශාසනය සීලයකින් අවසන් වන එකක් නොවේ. සීලයකින් සෑහීමකට පත්වෙන එකක් නොවේ. සීලයක පිළිතලා ජීවිතාවෝදී පිණිස එයා යම් කිසි දෙයක් නුවණින් විමසිය යුතුව තිබෙනවා. ඒ දේ ගැන තමයි දැන් මේ විස්තර වෙන්නේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මොන වගේ දෙයක්ද මේ කවර පහක්ද මේ විදිහට බැලිය යුත්තේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේ පහ මේක තියෙනවා. ථානංකෝ පනීතං ආවසු විජ්ජති. ආයෂ්මතනි මේන්න මේ කාරණය සිද්ධ වෙන්න පුළුවන්. මොකද්ද? යං සීලවා භික්ඛු ඉමේ පංචපාදානස්කන්ධේ. එතකොට මේ සිල්වත් භික්ෂුව මේ පංචපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයද්දයක් වශයෙන්, සිදි වෙනසී යන දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්, යෝනිසෝ මනසිකරුන්තෝ යෝනිසෝ මනසිකාරේ යෙදෙනකොට සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍යාති. සෝවාම් ඵලයට පත් වෙනවා. එහෙනම් ඊට පස්සේ තියෙනවා, ඊට පස්සේ අහනවා. එතකොට දැන් මේක කියනවා මේ පංච උපාදානස්කන්ධින් මේ විදිහට බල බල නෝණින් විමසීම සීම සීනකොට මොකද වෙන්නේ? සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝවාම් ඵලයට පත් වෙනවා. සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ, සෝතාපන්නේන පනාවුසු සාරිපුත්ත බෙක්කුණා කතමේ ධම්මා යෝනිසු මනසිකාතබ්බාති. අහනව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, සෝවාන් වෙච්ච එක්කෙනා, සෝවාන් වෙච්ච භික්ෂුව විසින් මොන වගේ ධර්මයන්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ කියන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ආයුෂ්මත් කොට්ටිත සෝවාන් වෙච්ච භික්ෂුවත් ඔය පංච උපාදානස්කන්ධේම තමයි ඔය ආකාරයට නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර සිටිය යුත්තේ. එන සෝතාපන්න වෙච්ච භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයන් ඔය වගේ නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට සකදාගාමි ඵලය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා සකදාගාමි වෙච්ච භික්ෂුව මොන වගේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කර කර ඉන්න ඕන? සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා ආයිෂ්මත් කොට්ටිතේනි සකදාගාමි වෙච්ච භික්ෂුවත් ආයිමත් මේ පංච උපාදානස්කන්ධේම තමයි නෝණින් විමසීම සීමසීමස බැලිය යුත්තේ. ඊට පස්සේ අහනවා එතකොට මොකද වෙන්නේ මේ පංච උපාදාන සකදාගාමි වෙච්ච භික්ෂුව පංච උපාදානස්කන්ධයන් නෝණින් විමසීම සීමස බලනකොට මොකද වෙන්නේ? අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා අනාගාමී වෙච්ච භික්ෂුව නෝණින් විමසීම සායින්නකට නෝණින් ඔසා විමසිය යුත්තේ මොන වගේ දෙයක්ද කියන. අනාගාමී භික්ෂුවත් මේ පංච උපාදානස්කන්ධේම තමයි නෝණින් විමසීමස බැලිය යුත්තේ. එතකොට මේ අනාගාමී කෙනා අරහත් ඵලය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ ආශ්මන් සාරිපුත්තයන් වහන්සේ රහතන් වහන්සේ විසින් මොන වගේ දෙයක්ද නුවණින් මෙනෙහි කරලි මෙනෙහි කළ යුත්තේ? රහතන් වහන්සේත් මේ පංච උපාදානස්කන්ධය තමයි මේ විදිහට මෙනෙහි කර කර සිටියේ යුත්තේ. මේකේ තියෙනවා නත්තිකෝ ආවුසු අරහතෝ උත්තරින් කරණීයන්. ආශ්මතුන් වහන්සේ රහතන් වහන්සේට ආය අමුතුවින් කරන්න දෙයක් නැහැ. කතස්සච කතස්සවා පටිච්චයෝ අපිච ඉමේ ධම්මා. එතකොට මේ කරපු දේ ගැන නැවත නැවත කිරීමකුත් නැහැ. නමුත් මේ ධර්ම අපිච ඉමේ ධම්මා භාවිතා බහුලීකතා මේ ධර්මයන් බහුල වශයෙන් වැඩිමින් දික්ඨ ධම්ම සුඛ විහාරාය චේව සංවත්තති. මේ ජීවිතයේ සැපසේ වාසය කිරීම පිණිස හේතු වෙනවා. සති සම්පජඤ්ඤාය චාති සිහිනුවණ පවතිීම පිණිසත් හේතු වෙනවා. එතකොට රහතන් වහන්සේ කරන්නේ මේ අනිත්‍ය ගැන සිහි කර කර ඉන්න එකයි කියනවා. ආයේ ඒ රහත්ත්වය පිණිස හේතු වෙනවා කියලා නෙමෙයි, සම්පූර්ණ කරගෙන මාර්ගේ එහෙම කල්පනා කර කර කියන ඉන්නේ. එතකොට පින්තුනි අපි මේකෙන් තේරුම් ගන්න ඕන, අපි පංච උපාදානස්කන්ධය ගැන පැහැදිලි කිරීමක් කරගෙන අපි නිතර නිතර ඒ ගැන නුවණින් මෙනෙහි කිරීම කළ යුතුයි. මොකද එහෙම කරන්න කරන්න තමයි අපිට මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ අපිට දැන් බොහෝ විට මා හිතන්නේ මේ පංච උපාදානස්කන්ධයේ බොහෝ දෙනෙකුට දැන් සෑහෙන්නේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? සතර මා ධාතුත් සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවලු. වේදනා උපාදානස්කන්ධ කියලා කිව්වේ ඇහේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම තමයි වේදනා උපාදානස්කන්ධය කියලා කිව්වේ. සංඥා උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි ස්පර්ශයෙන් හටගන්නා රූප සංඥාව, කනේ ස්පර්ශයෙන් හටගන්නා ශබ්ද සංඥාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා ගන්ධ සංඥාව, දිවේ ස්පර්ශයෙන් හටගන්නා රස සංඥාව, කයේ ස්පර්ශයෙන් හටගන්නා පොට්ටබ්බ සංඥාව, මනසේ ස්පර්ශයෙන් හටගන්නා ධම්ම සංඥාව. සංස්කාර උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි ස්පර්ශයෙන් හටගන්නා රූප සංචේතන, කනේ ස්පර්ශයෙන් හටගන්නා ශබ්ද සංචේතන, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා ගන්ධ සංචේතන, දිවේ ස්පර්ශයෙන් හටගන්නා රස සංචේතන, කයේ ස්පර්ශයෙන් හටගන්නා පොට්ටබ්බ සංචේතන, මනසේ ස්පර්ශයෙන් හටගන්නා ධම්ම සංචේතන. විඥාන උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි විඥාණය, කනේ විඥාණය, නාසයේ විඥාණය, දිවේ විඥාණය, කය විඥාණය, මනසේ විඥාණය. තවත් පැහැදිලිව කියනවා නම් අපි නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා ඇහි විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා කනේ විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා නාසයේ විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා දිවේ විඥානේ, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා කය විඥානේ, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා මනසේ විඥානේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධේ තමයි අපි මේ නුවණින් විමස විමස තිබිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක භික්ෂුවක් ඇවිල්ලා ගෝ ස්වාමීනි, උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේටද පංචපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයකටද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? උපාදාන කියලා කියන්නේ පංචපාදානස්කන්ධත් නෙවෙයි, පංචපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයකුත් නෙවෙයි. එහෙනම් මොකද්ද? පංචපාදානස්කන්ධයේ කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද? ඒක තමයි ඒකේ තියෙන උපාදානය. එතකොට අපි මේ පංචපාදානස්කන්ධයේ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවාද, ආන්ගේ චන්දරාගයේ දුරුවීම පිණිස තමයි මේ විදිහට විමසීමස බලන්නේ. දැන් පංචපාදානස්කන්ධයේ නෝනින් විමසීමස බලද්දී ඇත්ත తත්වයේ තමයි මේ කියලා තියෙන්නේ. මොකද්ද? ඒක අනිත්‍යයි. ඊළඟට දුකයි. ඊළඟට ඒක රෝගයක්, gaduwak, hulak, පීඩාවක්. මේ වගේ මේ ලක්ෂීලා ඔය ලක්ෂණ තමයි පංචපාදානස්කන්ධෙ තියෙන්නේ. එතකොට මේ තියෙන ලක්ෂණම තමයි නෝණෙන් විමසීමසා බැලිය යුත්තේ. ඒ විදිහට නෝණෙන් විමසීමසා බලනකොට තමයි එයා මේ ධර්මයේ මේ දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට අපි එක්තරා අවස්ථාවක මට මතකයි ගවම්පති සූත්‍රය වගේ එකක් තියෙනවා. මේ සංයුත්ත නිකායමයි එකක් ඒ දේශනාව තියෙන්නේ ඒක තියෙනවා යම් කිසි කෙනෙක් දුක්ඛාරි සත්‍ය අවබෝධ කළා නම් එයාට දුක අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ඉතුරු වෙන්නේ නැහැ මොකද වෙන්නේ ඒක ප්‍රහාණය වෙනවා දුක්ඛ සමුදය ප්‍රහාණය වුණා නම් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා නම් යා මාර්ගයේ සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඊළඟට කවුරු හරි කියනවා නම් තණ්හා ප්‍රහාණය වුණා කියලා එයාට දුක අවබෝධ වෙලා ඒ වගේම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඔව් වඩලා සම්පූර්ණ කළා සමහර කෙනෙක් කවුරු හරි කියනවා නම් මට නිවන අවබෝධ වුණා කියලා එයාට අවබෝධ වෙලා තියෙන්නේ දුක එයා ප්‍රහාණය කළා තියෙන්නේ දුක්ඛ සමුදය එයා සාක්ෂාත් කරලා තියෙන්නේ දුක්ඛ නිරෝධය සම්පූර්ණ කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තව කවුරු හරි කිව්වොත් එහෙම මම මාර්ගය වඩා ගත්තා කියලා ඒකේ තේරුම මොකද්ද එයා දුක අවබෝධ කළා දුක්ඛ සමුදය ප්‍රහාණය කළා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා කියන එකයි ඒකේ තේරුම එහෙනම් අපිට මේකේ මොකද්ද වෙන්නේ මේ ආර්ය සත්‍ය හතරම එහෙනම් අව එකට සම්පූර්ණ වෙන එකක් තමයි මේ කෘත්‍ය කියන්නේ. එතකොට කෘතඥාණය කියලා කියන්නේ අව දැන් අපි ගත්ත දුක අවබෝධව කවුරු හරි කියනවා නම් මට නම් දුක දැන් හොඳට තේරෙනවා. මම දැන් හොඳට දුක අවබෝධ කරලා තියෙනවා කියලා කියනවා. නමුත් උස්නාවෙන් ඉන්නවා. එතකොට දුක අවබෝධ වෙලා නැහැ. දුක අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ඉතුරු වෙන්නේ මොකද හේතුව දුක හැටියට අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් සාමාන්‍ය ජීවිතයේ දිනදා ජීවිතයේ කටයුතු කිරීමේදී අනේ මම නම් දැන් හොඳටම කලකිරිලා තියෙන්නේ කියනවා. ඒ මොකද්ද? ඒ ගැටීම දේශයට කියන වෙන නමක්. ඇයි ඒ කලකිරිලා මට දැන් හොඳටම කලකිරිලා තියෙන්නේ මට දැන් තිත්ත වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ තිත්ත වෙලා තියෙන මොකද්ද? ඔව් දේශේ ඒ කලකිරීම නෙවෙයි. කලකිරීම කියලා කියන්නේ අවබෝධයක්. කලකිරීම කියන්නේ ඥානයක්. නිබ්බිදා ඥානෙ. නිබ්බින්දං විරජ්‍යති තියෙන්නේ. කලකිරීම කියලා කියන්නේ ජීවිතයේ අවබෝධ වීමක්. ඒ නිසා මම ඒක තේරුම් ගන්න තමයි ඔය මම නිබ්බින්දති කියන වචනේට අවබෝධයෙන්ම කලකිරේ කියලා පරිවර්තනය කරන්නේ. මොකද නැත්තම් මේ කලකිරිනවා කියනකොට අපේ රටේ ද්වේෂයට කියන නමක් ඒක. එතකොට ඒක සාමාන්‍ය කෙනෙක් කලකිරිනවා කියන තේරුම මොකද්ද? ඔව් ද්වේෂයට අනේ නොදකින් කියන එකේ තේරුමයි. එතකොට ඒක නෙමෙයි මේ කලකිරුණා කියලා කියන්නේ. මෙතන කලකිරුණා කියලා කියන්නේ මොකද්ද? යථාභූත ඥානෙ. සාමාන්‍ය මේ දුක අවබෝධ කිරීමේ කලකිරුණා කියන්නේ යථාභූත ඥානෙ ලැබීම. එතකොට මේක තමයි අපිට කිට්ටු කරගන්න තියෙන අමාරු වැඩි. ඒ මොකද හේතුව? අපි බොහෝ කාලයක් මේ සංසාරයේ ගිව්වේ දුක්ඛාර සත්‍ය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ සමුදය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ නිරෝධය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ගැන අවබෝධයකින් නෙවෙයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරගෙන යන ගමනක් නෙවෙයි. අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක පිහිටපු කයක් එක්කද? එහෙම එකක් අවිද්‍යාසහගත කයක් පරිහරණය කරන්නේ. අපි වචන හිතන්නේ අවිද්‍යාසහගත වචී සංස්කාර. අපි හඳුනාගන්නේ අවිද්‍යාසහගත සංඥා. අවිද්‍යාසහගත විඳීම්. ඒ කියන්නේ අවිද්‍යාසහගත චිත්ත සංස්කාර. මේක පිහිටියාට පස්සේ අවිද්‍යාසහගත සංස්කාරවල ඊට පස්සේ යම් අපි පිනක් කළා නම් ඒක පුඤ්ඤාපි සංකාරයක් වෙනවා. අපි පවක් කළා නම් ඒක අපුඤ්ඤාපි සංකාරයක් වෙනවා. අපි අරූප ධානයක් ආදී ධාන වැඩුවා නම් ඒව ආනිඤ්ඤාපි සංකාර වෙච්ච එක මම මොකද වෙන්නේ? ඔව් නාම රූපේ බැසගත්තු විඥාණයක්මයි හටගන්නේ. නාම රූපේ වශගත්තු අවිද්‍යා සහගත චන්දරාගී ඇලුණු විඥානයක්මයි මෙහි හටගන්නේ මෙහි. කණෙත් එහෙමයි. නාසෙත් එහෙමයි. දිවෙත් එහෙමයි. කයෙත් එහෙමයි. මනසෙත් එහෙමයි. ඒ නිසාමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ විපාක පිණිස කර්ම හැදිච්ච ගමන් මොකද වෙන්නේ කාටවත් වළක්වන්න බෑ උපතක් කරා යනවා ඒක ලෝකේ වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි විපාක පිණිස කර්ම සකස් වුණාම උපතක් කරා යන එක ඒක මොකද්ද ධම්මට්ඨිති ධම්මට්ඨිති ධම්ම නියාමයක් ඒක නියාම ධර්මයක් ධම්මට්ඨිති ධම්ම නියම ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වන්නේ අපි දැන් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කතා කිරීමේදීනේ අනිවාර්යයෙන්ම අපි පටිසෝම්පාදියම තෝරගන්නේ. නිවැරදිව තේරුම් ගන්න ඕන නිසා. දැන් ඔබ මතක ඇති ඔබට ඔය ඥානවත් සූත්‍රය වගේ ඒවා කියවද්දී සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාදයට කියපු වචනේ මොකක්ද? ධම්මේ ඥාන ඉදමස්ස ධම්මේ ඥානම් මේක තමයි කියන ඔහුගේ ධම්මේ ඥාණය. ධම්මේ ඥාණය කියේ පටිච්චසමුප්පාදය ගැන තියෙන අවබෝධය. ඒකේ තියෙන මේ හේතු ප්‍රත්‍ය වශයෙන් ඉස්සෙල්ලා එයා අවබෝධ කරගන්න අතීත ජීවිත ගැනත් නෙමෙයි අනාගත ජීවිත ගැනත් නෙමෙයි වර්තමානයේ ද්වාදසංග පටිච්චසමුප්පාදි තමයි මේ අවිද්‍යා සහගතව මේ ජරා මරණ ඉඳලා අවිද්‍යා සහගතව යන දක්වා මේ වර්තමානයේ සකස් වෙලා තියෙන පටිච්චසමුප්පාදිය දකිනවා. එතකොට ඒ ඥානෙ මොකද්ද? ධම්මේ ඥානං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඥානය තුල ඉඳලා අතීත අනාගතයට ණය පමුණුවා බලන්න කියලා. ඒක මොකන්ද? අන්වේ ඥානං. එතකොට මේක අතීත අනාගත වර්තමාන ඒක එකපාර මේක කලවම් කරගෙන කරන එකක් නෙවෙයි. ණය පමුණුවා බලන්න කියනවා. ඒකට කියන්නේ අන්වේ ඥානං. එතකොට අතීතයේ බලන්න කියනවා මේ විදිහටයි මේ අතීතය හැදුනේ. ජරා මරණ හැදුනේ ඉපදීම නිසා, ඉපදීම හැදුනේ විපාක වෙනස කර්ම සකස් වෙච්ච නිසා. ඔය බලාගෙන යන්න කියනවා. බලනකට ඔක ආයි පිහිටන්න ගිහිල්ලා අවිද්‍යාවෙමයි. ඊට පස්සේ අනාගතේ බලාගෙන යන්න කියනවා කොහොමද අනාගතේ ජරා මරණ හම්බ වෙන්නේ කියලා. අනාගතේ බලාගෙන යද්දී අනාගතේ ගිහිල්ලා ගිහිල්ලා ඒ පිහිටන්නේ මොකේද? අවිද්‍යාවෙමයි. එහෙනම් අපිට පේනවා චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ නොවන අවබෝධ නොවු නිසා තමයි මේ සා දීර්ඝ අතීතයක් අපිට උරුම වුණේ. චතුරාරි සත්‍ය අවබෝධ කරන අතුරු අපිට සංසාර ගමනකුත් තියෙනවා. වර්තමානිත් මේ අවබෝධයෙන් නැති ගමනට අහුණීම චතුරාරි සත්‍ය ධර්මයේ මොනොදන්නාකම නිසාමයි. අර අස්සු සූත්‍රය කියලා එකක් තියෙනවා. සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි සංසාරෙදි මේ මව් මැරණයට පත්වීමෙන් ඔබ හෙළූ කඳුළු යම් කඳුලක් ඇත්නම් අම්මා මැරිච්ච ඒක ගැන අඬලා ඒ හැඬූ යම් කඳුලක් ඇත්නම් වැගුරුණු ඇස්වලින් වැහුණු යම් කඳුලක් ඇත්නම් ඒ කඳුළුද වැඩි මේ සතර මහා සාගර ජලයේද භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අපි මතක තබාගෙන සිටින්නේ මේ විදියටයි. කොහොමද අපි අතීත සංසාරයේ ගෙවද්දි මව් මිය යාමෙන් අපේ දෑස් වලින් වැගුරුණු වැහුණු යම් කඳුලක් ඇද්ද ඒ කඳුලමයි වැඩි සතර මහා සාගර ජලයේ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු මහණෙනි නුඹලා මේ මතක සබාගෙන සිටින ආකාරයේ බොහෝම අගෙයි. ඔය ආකාරයම තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අතීතයේ මේ ගෙව සංසාරෙදී පියාගේ මරණය නිසා වැහුණු කඳුළු රූරා හැලුණු කඳුළු යම් කඳුලක් ඇද්ද ඒ කඳුල සතර මහා සාගර ජලයට වැඩි. මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ සහෝදර සහෝදරියන්ගේ මරණ නිසා දූල පුතාලගේ මරණ නිසා මේ වගේ බෙලි කැපුම් කාල මැරිච්ච නිසා මේන නානා විදාකාරයෙන් මරණයට පත්වීම නිසා හෙළු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියන එකට අපිට හිතාගත හැකි මේ සංසාරේ කොයිතරම් දීර්ඝ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවද කියලා. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේක අපි කළලා තියෙන අන්තිමට මේ පොළොවට පස් එකතු කළා කියනවා. එච්චරයි කියනවා අපි මේ සංසාරේ පුරාම කරලා තියෙන්නේ. ඒ නිසා මහණෙනි මේක කරෙහි නොවැල්මමයි වටින්නේ. නොවැලී සිටීමමයි වටින්නේ. ආය උපතක් කරා නොයන්න කල්පනා කරන එකම වටින්නේ කියනවා. එතකොට මේ බුද්ධ දේශනා දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා අපට කරන්න තිබෙන්නේ මේ පංචුපාදානස්කන්දී යම් ඇල්මක් ඇද්ද. පංචුපාදානස්කන්දී කිරෙහියන් ආසාාවක් අපේ හිටී ඇද්ද. මේක ප්‍රහාණය වෙන ආකාරයට සිහිනුවනි වික්තව විමසවීමසා නුවනින් විමසවීමසා බැලීමයි. ඉතින් ඔය කාරණේ තමයි අපි මේ පංචුපාදානස්කන්දී කරන්න තියෙන. දැන් මේක කියන්න කොහොමද අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. රූපය අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. එහෙනම් අපිට හැමතිස්සෙම මේ රූපයක් වෙනස් වෙනකොට අපි සිහියෙන් ඉන්න ඕනේ මේ වෙනස් වෙන්නේ අනිත්‍ය නිසා කියලා. අපිට සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ, සිහියෙන් බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට යම් විඳීමක් වෙනස් වෙනවා නම් අනිත්‍ය බවට පත් වෙනවා නම් මේ ස්පර්ශයෙන් හටගත්තු විඳීම කුීමේ අනිත්‍ය වෙන්නේ කියලා අපිට සිහිය උපදවා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි හඳුනාගත්තු දෙයක් වෙනස් වෙලා යනවා නම් ඔව් මේ සංඥාව මේ අනිත්‍ය වූ සංඥාවක් නේ, ඒ නිසානේ මේ අනිත්‍ය වෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට යම් චේතනාවක් වෙනස් වෙලා යනවා නම් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේව ඔක්කොම අනිත්‍ය වෙන චේතනාවල් නේ. මේ විඥානය අනිත්‍ය වෙන එකට අනිත්‍ය විඥානයක්ම නේ කියලා අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ අනිත්‍ය වූ දේක තියෙන ලක්ෂණය තමයි මොකද්ද? යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. එහෙනම් යම් කිසි දුකක් හට ගන්නවා නම් රූප උපාදානස්කන්ධේ මේ රූප උපාදානස්කන්ධී දුකක්මයි කියලා එයා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට දුක් වේදනාදී හට ගන්නකොට මේ විඳීම දුකක්මයි කියලා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සංඥාවෙන් නම් කිසි දුක් හට ගන්නකොට මේ සංඥාව නම් දුකක්මයි කියලා, සංස්කාරත් එහෙමයි දුකක්මයි කියලා, විඥානයත් එහෙමයි, මේවැය තිබෙන්නේ දුක කියලා මේ පංචපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඕනේ දුකක් හැටියට. මොකද හේතුව ඔබ හිතලා බලන්න, අපේ ජීවිතවල වැඩිපුර සිද්ධ වෙලා තිබෙන්නේ සිතූ දේවල්ද නොසිතූ දේවල්ද? ඔව්, අචින්තිතම්පි භවති. නොසිතූ දේවල් සිදු වෙනවා, චින්තිතම්පි විනස්සති. සිතූ දේවල් වෙනසී යම. මේක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. එතකොට මේ ධර්මතාවය තුළ මේක එහෙම ධර්මතාවයක් හැදිලා තියෙන්නේ අනිත්‍ය නිසාමයි. එතකොට අනිත්‍යදී දුක් වශයෙන් බලන්න ඕන. එතකොට යා මේ රූප උපාදානස්කන්ධේ දුකක් හැටියට දකිනවනම්, මේ විඳීම දුකක් හැටියට දකිනවනම්, සංඥාව දුකක් හැටියට දකිනවනම්, සංස්කාර දුකක් හැටියට දකිනවනම්, විඥානයේ දුකක් හැටියට දකිනවා. අර මම අර කීපුවා තමයි බලන්න තියෙන්නේ. රූපය ස්පර්ශයෙන් හටගන්න විඳීම, ස්පර්ශයෙන් හටගන්න සංඥාව, ස්පර්ශයෙන් හටගන්න චේතනාව, විඥානේ. මේව දුකක් හැටියට නොවනින් විමසන්න නම් හැබැයි මේ ඔක්කොම කරන්න තියෙන පින්වතුනි එක දෙයක් මත පිහිටලා. මොකක්ද? සිහිය. සිහියෙන්ම තමයි මේ ඔක්කොම විප්ලවේ කරන්න තියෙන්නේ. වෙන දෙයක් තුල නම් නෙවෙයි. මොකද සිහිය කියන එක නිකන් සිහියක් නෙමෙයි. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කියන්නේ අර පුරුද්දට වැටෙන්නේ නැති වෙන්න වීරියෙන් යුක්තව මේක හසුරව ගන්න ඕනේ. සමහරට පුරුද්දක් තමයි සමහර විට වහාම කිපෙනවා, වහා ගැටෙනවා, වහා ඇලෙනවා, වහා මුලා වෙනවා. මේවා තමයි අපිට තියෙන පුරුදු. එතකොට මේ පුරුද්දට වැටෙන්නේ නැති වෙන්න සිහියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි මේ කෙලෙස් තවන වීරිය කියන එක හරි අමාරු එකක්. ඒක මේ උත්සාහයෙන් ඇති කරගන්න ඕන එකක්. කෙලෙස් තවන වීරිය. දැන් සතිපට්ඨාන විස්තර වෙන්නේ එහෙමනේ. කෙලෙස් තවන වීරිය ආතාප කියන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න අපිට ආසාවක් ඇති වෙනවා. කවුරු හරි සින්දුවක් කියනවා. අහන්නම හිතෙනවා. මොන කෙලෙසයක් හටගන්නේ? දැන් මොකද කරන්න ඕනේ? ඔව් දැන් අපිට මේක පාලනය කරන්න ඕනේ. එතකොට ඒක කෙලෙස් තැවීමක් එක්ක කරන්න තියෙනවා. කෙලෙස් තවන වීරිය. ආතාපි සම්පජානෝ. සම්පජානෝ කියන්නේ නුවණින්. එයා ගොඩාක් නුවණ පාවිච්චි කරන්න ඕනේ. සතිමා කියන්නේ සිහිය. ඉතින් මේ විදිහට නුවණ පාවිච්චි කරගෙන ඕකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ අර සමාධියක් වඩන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් ওই සමාධියක් ඇති කරගන්න අපට පෙන්වා දීලා තිබින්නේ මොකද සමාධිය තුළ තමයි අපි හිතක් වඩන්නේ ඒ කියන්නේ හිතකේ දැන් අපි කියන්න බෑ සමාධිය කියන එක ආද වැඩේදී හිත වැඩේදී අනිද්ද වැඩේදී දන්නේ නැහැ කියන්නේ නමුත් යම් කිසි විදියකින් සමාධියක් ඇති වෙන්න නම් අපි 100න් ඉන්න ඕනේ 100න් ඉන්න නැතුව සමාධියක් ඇති වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ විශ්වාසය ගන්න ඕනේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අකුසල් ඇති වෙනකොට අකුසල් පිළියටන් අරන් හිටු සමාධියක් ඇති වෙනවා තියෙන සමාධියත් නැතු යනවා එතකොට සිහිය නැත්තම් කොහොමද සමාධියකට එන්නේ බෑ ඊළඟට තමයි සමහරුන්ට සමාධියක් ඇති වෙන්නේ නැහැ එකපාරට නමුත් එයා යම් කිසි උත්සාහයක යෙදෙන්න ඕනේ සිහියෙන් ඉන්න අඩු ගණනේ මේ අනිත්‍ය වශයෙන් බලන්න උත්සාහයක යෙදෙන්න ඕනේ එතකොට යම් කිසි ලුකු රැකවරණයක් එයාට තියෙනවා ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ පංච උපාදානස්කන්ධය ඊළඟට දුක් වශයෙන් බලන්න ඕනේ ඊළඟට බලන්න මේ රූපය බලන්න කිව්වා රෝගයක් වශයෙන් දැන් බලන්නකෝ රෝග දැන් රෝගයෙන්ද බඩගින්නත් රෝගයක් නෙනේ පිපාසයත් රෝගයක් නේ මල මුත්‍ර පහ කිරීමත් රෝගයක් හිටින්නේ බුදුරජාණන් වහන්සේ බලන්න කියලා තියෙන්නේ ඉතින් මේ විදිහට බලද්දි මොකද්ද හැමතිස්සෙම රෝග තමයි තියෙන්නේ නේ එතකොට මේ රෝගයක් හැටියට බලන්න කියන රූපේ විඳීමත් බලන්න කියන රෝගයක් හැටියට සංඥාමත් බලන්න කියන රෝගයක් හැටියට සංස්කාරයත් බලන්න කියන රෝගයක් හැටියට විඥානයත් බලන්න කියන ඇයි එහෙම බලන්න කියන්නේ මේ අපි කාලයක් තිස්සේ පුරුදු වුණේ මේවා මම මගේ ආත්මයයි කියලා බල බල මේවා තියෙනවනේ අර ආස්වාදයන් පොඩි ආස්වාදයක් තියෙනවා මේ ආස්වාදේ තමයි අපිට මේ පෙවුනේ නිකන් මොකද්ද මහා මේරුව වගේ පෙවුනේ මේ ආස්වාදේ පෙනිලා මහා මේරුව වගේ දුකක් විඳෝ විඳෝ මේ ආස්වාදයට යනවා අපි නමුත් මේ ආදීනව අපි කල්පනා කරේ නැහැ දැන් මෙතන කියන්නේ මොකද්ද මේ ආදීනව බැලීමයි ආදීනව බලන්න බලන්න තමයි ආස්වාද කරපු කරුණ මේ වගේ එකක්ද කියලා තේරෙන්න පටන් ගන්න එහෙම නැතුව තේරෙන්නේ නැහැ නැත්තම් සාමාන්‍ය බොහෝ දෙනෙකුට වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ මේ නිට්ටි වූ ස්වභාවයක්මනේ අපි බලන්න පුරුදු වෙලා තියෙන. සපයි කියලා බලන්න පුරුදු වෙලා තියෙන. මේ රෝගෙ පිළි බලන්න කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දිහාම බලන්න කියනවා රෝගයක් දිහා බලනවා වගේ. නෝනෙන් යොමසිමස බලන්න කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා බලන්න කියලා කියනවා මේ හැරෝ ගෙඩියක් දිහා බලනවා වගේ. දැන් අපි ගත්තොත් මං හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාටම පායි හැරෝ ගෙඩි හැදිලා තියෙනවා නේ හැරෝ ගෙඩි හැදෙනවා දැන් ඔබ දන්නවද හැදෙනවා විසප්පු ගෙඩි කියලා එකක් ඇදුම් කකා තියෙනවා තැක්කුම් කර කර තියෙනවා ඒක එකපාරට මේ පුපුරන එකක් නෙවෙයි ඒවට තමයි gadu කියලා කියන්නේ ආන් ඒ වගේ බලන්න කියලා කියනවා රූපස්කන්ධය gaduක් දිහා බලන වගේ රූපස්කන්ධය දිහා බලන්න කියනවා වේදනා උපාදාන ස්කන්ධය දිහා gaduwa දිහා බලනවා වගේ බැලිය යුතුයි කියනවා. සංඥා උපාදාන ස්කන්ධය කෙරේ gaduwa දිහා බලනවා වගේ බැලිය යුතුයි කියනවා. සංස්කාර දිහා විඥාන දිහා ඇත්ත වශයෙන් මේ විදිහට බලනවා නම් මාන්නේ කියන එක පැත්ත පලාදේ තියෙන්නේ. නිකම්ම නැති වෙලා යනවා. අපි මේ විදිහට බලන්නේ නැහැ. අපි බලන්නේ කොහොමද? මම. ඒ විදිහට බලන්න පුරුදු වෙලා මොකද වෙන්නේ? ඊට පස්සේ මම මටම ලකුණු දෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක ඉවරයක් වෙන්නේ නැහැ ඉතින් නුවණින් බලන්න කියලා කියන්නේ ඒකයි දැන් gaduwa දිහා බලනවා වගේ ඇදුම් කකා තියෙන දිහා බලනවා වගේ බලන්න කියනවා හැබැයි එහෙම බලනකම්ම අපිට මේව අත්හරින්න හිතෙන්නේ නැහැ එක්ක මේක අතාරින්න අපි වෙන එකක් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ වහු පැටිය මේ තනකොළ කකා ඉන්නේ ඉදායි පුදිච්ච වහු පැටිය තනකොළ කකා ඉන්නේ කොහොමද කිරි බොන්නේ යන්නේ කොයි වෙලාවද කියලා හිත හිත ඉන්නේ. ඇත්තට මේ තනකොළ කකා ඉඳලා මේ දුවල ගිහිල්ලා අර මව් දෙන්නගේ තන බුරුල්ලේ එල්ලෙනවා. ඔය වගේ කියලා කියනවා මේ බාලයා උපතක් කරා යන්නේ. බලන්න උන්වහන්සේගේ උපමා. එතකොට අපිට මේකෙන් පේන්නේ අර උපතක් කරා සකස් වෙන එක පිළිගන්නේම මේ අවබෝධේ නැතිකම නිසාමයි. එතකොට මේ gaduwak වගේ විමසීමස බලන්න කියනවා. පංචපාදානස්කන්ධය දිහා ඊළඟට බලන්න කියලා කියන හුලක් වගේ දැන් උලක් කියන එක යකඩ උලක් වගේ එකක් කයට අනුනොත් වේදනාකාරී නැද්ද ඒක? අන්න ඒ වගේ උලක් වගේ බලන්න කියන දැන් අපි ගත්තොත් මේ ක්‍රෝධය ඊළඟට කෝධ උපායාස බද්ධ වෛරය අහංකාරකම මේ ඔක්කොම මේ සාමාන්‍ය උල් කියලා තියෙනවා. කියන්නේ හදවතේ ඇනිලා ඔහේ වේදනාදිදී තියෙනවා. මෙයාට උල් කියලා කියන්නේ ඒව අයින් වෙනකොට ඒව අයින් වෙනවාට කියන්නේ උල් ගලවනවා කියලා. එතකොට දැන් මේ උල් ඒ වගේ තමයි කියන මේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය බලන්න කියන උලක් වගේ වේදනා උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා උලක් අයි මමේ මාගේ කියපු දේ දිහා නෙමෙයි බලන්න කියන්නේ දැන් අපි මම මම කියලා පිළිහිටපු එක දිහා මේ විදිහට විමසීමස බලන්න කියනවා සංඥා උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා උලක් දිහා බලනවා වගේ සංස්කාර උපාදානස්කන්ධ බලන්න කියනවා උලක් දිහා බලනවා වගේ විඥානීය බලන්න කියන උලක් දිහා බලනවා වගේ එතකොට තමයි ඒ කෙරෙහි තියෙන අයියෝ අපි මේවද දිගින් දිගට අරගෙන ඇවිල්ලා මේ තියෙන්නේ කියලා අපිට යම් කිසි වටහා ගැනීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා නැත්නම් අපිට හිතෙන්නේ කොහොමද මේ අද දුක් වින්දාට හෙට එහෙම එකක් නැහැ කියලා හිතෙන්නේ අපිට ඉතින් මේ ජීවිතේ මේ දුක් තී ඊළඟ ජීවිතේ දුක් නැහැ කියලා මොකද හේතුව අපි අපිට මතක් වෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ අපිට ලැබෙන්නේ මේ පංච පාදානස්කන්ධය. ඊළඟ ජීවිතේ අපිට ලැබෙන්නේ මේ වගේම අසකනාසී දිවකම් මනස කියන හයක්. ඊළඟ ජීවිතේ අපි ලැබෙන්නේ පටිච්චසමුප්පාදයට හසු වීමෙන්මයි. අපිට ඕවා මතක නැතු යනවා. මතක නැති වෙලා අපිට මොකද වෙන්නේ? අපි ඊළඟ ජීවිතේ මෙහෙම මෙහෙම මෙහෙම කියලා පතනවා. සමහර විට අපි කලින් හිටපු ලෝකවලදී පතන්නේ නැති අනේ මිනිස් ලෝකයක් නැත්නම් කොච්චර හොඳද? පතන්නේ නැති. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නවා. නමුත් දැන් මේ විදෝවිදෝ අපි පතනවා මීට වඩා කරදර නැති ලෝකයකට අපිට යන්න නැත්නම් හොඳයි කියලා. නමුත් අපිට හිතෙන විදිහට යන්නේ නැහැ. මොකද හේතුව කර්ම විපාකෝ අචින්තයෝ. කර්ම විපාක හිතන්න බෑ ඒකේ වැඩපිළිවෙල. ඔයා කොහේ විසිනවද දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට යම්කිසි රැකවරණයක් තියෙනවා. ඒකේ පෙන්වා දෙනවනේ නිරේට යන්නේ සතර පායට යන්නේ ධම්මානුසාරී කෙනාගෙනත් කියනවා සෝතාපන්න එක්කෙනාගෙන විතරයි ස්ථිරව කියන්නේ ඔව් ආත්මහතයි සතර පායෙන් ආත්මිදුනා කියලා එතකොට අපිට පැහැදිලිව පේනවා දැන් ওই සද්ධානුසාරී වෙනවා කියන කරුණ පවා ওই කටවචනෙන් අපි කතා කර කර ඉන්න තරම් ලීසි එකක් නෙවෙයි කියලා මොකද හේතුව හඳට සීයෙන් හිටියේ නැත්නම් අපි දන්නේ නැහැ ඊට පස්සේ අපිට මොකද වෙන්නේ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ ඒ නිසා මේක සිහියමයි දියුණු කර කර මේ ධර්ම මාර්ගය යන්න තියෙන්නේ එහෙම නැත්නම් මේ අපි ඇදගෙන වැටෙන තැන කොහේද කියලා හොයන්න බෑ එච්චරටම මේ මේ සංසාර ගමන තිබෙන්නේ විශ්වාස කටයුතු වැඩපිළිවෙලක් නෙවෙයි මේක තියෙන්නේ කොයි වෙලාවෙ කඩා කප්පල් වෙයි දන්නේ නැහැ මගේ වැඩපිළිවෙලක් ඉතින් ඒ නිසා මේක අපි හොඳට තේරුම් අරගෙන සිහියෙන් නොනින් තමයි මේක යන්න තියෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි බොහෝ දෙනෙකුට නෑ මේ ආරම්භ ධාතු. ආරම්භ ධාතු කියන්නේ මොකද්ද? පටන් ගත්තු වීරිය. බොහොම ලකලෑස්ති වෙලා වොන්න පටන් ගන්නවා. පොත් ලෑස්ති කරගෙන පිටකවර දාගෙන ඔව් මේ දැන් සටහන් ඔක්කොම ලෑස්ති කරගන්න කියලා හිතාගෙන පොත්පත් ලෑස්ති කරගන්නවා පිටකවර දානවා ඒවැ ලියනවා මල් ඇඳලා නමෝ බුද්ධාය කියලා ලියලා පටන් ලෑස්ති කරගන්නවා සුදු ඇඳුම් ලෑස්ති ලෑස්ති කරන විතරයි ආය බලනකට වෙන වෙන වැඩ වල යා ගිහිල්ලා ආය කාලයක් ගිහිල්ලා ආය ලෑස්ති කරගන්නවා ලෑස්ති කළොන ටික දවසක් එක දවසක් වුණ ධර්ම ඉගෙන ගන්න පටන් ගන්නවා මුඛාක් හරි කරදරයක් කරාගෙන වැටෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒක පැත්තකින් තියලා ආය අර කරදරයට හවුල් වෙනවා. හවුල් වෙලා ඒක ඉවර කරගෙන ඔන්න ආය එනවා. එහෙම නෙමෙයිද මේක තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ මේ විදිහට තමයි. කලාතුරකින් කෙනෙකුට තමයි එක දිගට මේක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. බොහෝ දිනකට මේක දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පේනවා නියපොත්තර ගස්තු පස්තික වගේ තමයි මේ අවබෝධ කරගන්න අය. ඒ නිසා මේක මේ තමා තුළ ඇති කරගන්නා කුසලතා වලින්මයි අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට පයින් යන්න ක්‍රමයක් නැහැ උන්වහන්සේ ළඟට වෙන පිළිවෙලකින් යන්න ක්‍රමයක් නැහැ. උන්වහන්සේ ළඟට යන්න තියෙන්නේ ජීවිතේ පින්නා දීපු බුදුරජාණන් වහන්සේ පින්නා දීපු විදියටම කල්පනා කිරීමෙන් තමයි. ඒ විදියටම හිතීමෙන් තමයි. ඒ විදියටම මෙනෙහි කිරීමෙන් තමයි. වෙන කිසි ක්‍රමයකට යන්න පිළිවෙලක් වෙන කිසිම පිළිවෙලක් නැහැ. උන්වහන්සේ පින්නා දින ආකාරයට දක්ෂ වුණොත් අපි ආතාප කෙලස්ථාන වීරින් යුතු අපිට පුළුවන් වුණොත් ආන්න ටික ටික ටික යන්න පුළුවන් වෙයි. එතකොට යා හුලක් වගේ බලන්න ඕනේ. ඊළඟට අගතෝ පීඩාවක් වශයෙන් බලන්න ඕනේ. අද රූප උපාදානස්කන්ධය දිහා බලන්න ඕනේ කොහොමද යා? පීඩාවක් දිහා බලනවා වගේ. වේදනා උපාදානස්කන්ධය දිහා බලන්න ඕනේ පීඩාවක් දිහා බලනවා වගේ. සංඥාව දිහා, සංස්කාර දිහා, විඥාන දිහා බලන්න ඕනේ යා මොකක් දිහා බලනවා වගේද? මහා පීඩාකාරී දෙයක්, වදයක් දිහා බලනවා වගේ බලන්න තියෙන්නේ. ආබාධතෝ අසනීපයක් වගේ බලන්න කියනවා. එහෙනම් මේ මුළු ජීවිතයේම කියලා කියන්නේ මොකද්ද? අසනීපයක්. ඒ විදිහට නෝණෙන් විමසිමුස බලන්න කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දිහාම නෝණෙන් විමස විමසා බලන්න කියනවා. අසනීපයක් දිහා බලනවා වගේ. ඊළඟට බලන්න කියනවා මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් අනුන්ගේ දෙයක් පුළුවන්ද තමන්ට ඕන හැටියට පවත්තන්න? බෑනේ. අනුන් ඉල්ලන වෙලාවට ඒක දෙන්න ඕනේ. ඒක තමන්ට කියලා තියාගන්න පුළුවන් කමක් නෑ. තමන්ට කොච්චර අවශ්‍යතාව තිබුණත් අනුන්ගේ දෙයක් නම් ඒක ඔයා ඉල්ලපු ගමන් දෙන්න ඕනේ. සතර මා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප කය දිහා බලන්න කියනවා. මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්න විඳීම දිහා බලන්න කියනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්නා සංඥාව දිහා බලන්න කියනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්නා සංස්කාර දිහා බලන්න කියනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ඒ වගේම නාම රූපයෙන් හටගන්නා විඥානයේ දිහා බලන්න කියනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. එහෙම බලද්දි බලද්දි බලද්දි තමයි Tamante මේවා කෙරෙහි නොවැළෙන විදිහට සිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් සමහරට දැන් ඔය දැන් මෙහෙම අපි ධර්මයේ කියන එකට එක්කෙනෙක් හරි මේක අල්ල ගන්නවා. එක්කෙනෙක් හරි මේ ධර්මයේ අල්ල ගන්න පින් තියෙන එක්කෙනා, ප්‍රඥාව තියෙන එක්කෙනා අල්ල ගන්නවා. අපි දන්නේ සියලු දෙනාම අල්ලයි කියලා කියන්න බෑ ධර්මයේ. නුවණ තියෙන කෙනා මේ ධර්මයේ අල්ල ගන්නවා. නුවණ තියෙන කෙනා කල්පනා කරනවා. නුවණ තියෙන කෙනා විමසනවා. මොකද හොඳට තේරෙනවා මේකෙදි මේ අපිට තියෙන අවස්ථාව ටිකයි. අවස්ථාව ටිකයි. ඊළඟ එක තමයි අනාගතයේ තියෙන අවස්ථාවත් ඉමීටත් වඩා ටිකයි. දැන් මේ ජීවිතේ අපි ගත්තොත් එීම ඔන්න දැන් අපිට අවස්ථාව දැන් මේ ලැබිලා තියෙනවා. දැන් අපි ඔන්න ධර්මයේ ඉගෙන ගන්නවා. දැන් ධර්මයේ අපි සිහි කරනවා. දැන් ධර්මයේ නුවණින් විමුක්ත. දැන් බුද්ධ දේශනා කෙලින්ම අපි අහනවා. සම්පූර්ණ දේශනාව. ඊළඟට මේ ශ්‍රාවක වාසී දැන් නම් කෙලින්ම අහනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මොනවද දේශනා කරලා තියෙන්නේ. දැන් මේ තියෙන ශ්‍රාවකයන් දේශනා කර දේවල්. ඒක කොහෙවත් නැහැ මේ ඔය සම්ප්‍රදාය කියන එක නෙමෙයි තියෙන්නේ. මේ ශ්‍රාවකයන් කෙලින්ම කතා කරලා තියෙන්නේ ශ්‍රාවකයන් වහන්සේලා ජීවිතාවබෝධයට උපකාර වුණ දේවල්මයි. නමුත් ඊළඟ ජීවිතේ කියලා අපිට කියන්න බෑ. මොකද අනාගතේ විසාකා සුමනා සුජාත ලගේ ලෝකයක් නැහැ. අනාගතයේ තියෙන අවුරුදු මේ දැන් 50 40ට බහිනවා, 30ට බහිනවා, 20ට බහිනවා, 10ට බහිනවා. කුසල් කියන නම පව අතුරුදහන් වෙනවා. අනාගතේ බුද්ධ ශාසනේ බබලන්නේ නැහැ. පැහැදිලි එක. මිත්‍යා දෘෂ්ටිය තමයි අනාගතේ රජ කරන්නේ. ධනුත් මිත්‍යා දෘෂ්ටිය රජ කරන එකේ අනාගතයේ රජ කිරීම ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ගොඩනැගිලි නෙමෙයි, ලොකු සම්මාන ප්‍රදාන නෙමෙයි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමමයි. චතුරාර්ය සත්‍ය ගැන කවුරුත් කතාබස් කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රශංසා ලැබෙනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරුත් ගමන් කරනවා නම්, ආර්ය සත්‍ය අවබෝධ කරන අයට කවුරුත් ප්‍රශංසා කරනවා නම්, මේ මාර්ගඵලලාභින් ගැන කවුරුත් කතා කරනවා නම් අපිට දැන් එතකොට නිගමනයකට එන්න පුළුවන් බුද්ධ ශාසනේ වා බබලනවා කියලා. නමුත් මේ වෙනකොට ඉදලා තියෙන කරුණු අනුව අපට එහෙම දිගමන කරෙන්න බෑ. මාර්ගඵල ලැබීම ප්‍රශංසා කරන කාරණාවක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වෙන්න බෑ දැන් මේ කාලේ බෑ කියලා කියන්නේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නිවන් මඟ කියලා පිළිගන්නේ ටික දෙනයි. බොහෝ දෙනෙක් පිළිගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා පිළිගන්නේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ පාරමී පිරීම කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නෙමෙයි. පිළිගන්නේ. ඉතින් මේ යුගයේ මෙහෙම අපි උස්සන්ඩින් කතා කරද්දි ප්‍රතික්ෂේප කරනවා නම් මේ යුගයේ තුල ධර්ම කතාව කරද්දි බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. නිවන අවබෝධ කරනවා කිව්වම පිළිගන්නේ නැහැ. ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් අදකින්න පුළුවන් කිව්වහමත් පිළිගන්නේ නැහැ. එච්චරටම අතෑරලා දාලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අනාගතයේ කුසල් කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. කුසල් අතුරුදහන් වෙනවා. හැබැයි ඒක මේ මට තේරෙන හැටියට මේ හිතාමතා කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ කුසල් අතුරුදහන් වෙනවා කියන එක මේ මේ ආයුෂ කෙටිවීමත් එක්ක වෙන එකක්. ආයුෂ කෙටි වෙනවා කියන්නේ සෞඛ්‍ය පිරිනව කියන එකනේ. ආයුෂ කෙටි වෙනවා කියන එකේ තේරුම සෞඛ්‍ය පිරිනවා කියන එක. දැන් මං කියුවේ දැන් අෆ්ගනිස්තානයේ අවුරුදු 45 වයස. ආප්‍රිකාවේ 40යි. බැලන්නේ දැන් වයස ඇහෙන්නේ. එතකොට සය කියන්නේ සෞඛ්‍ය උපන් සත්වයාගේ සෞඛ්‍ය ලොකු පරිහානියකට පත් වෙනවා. එතකොට තමයි ආයුෂ පිරිහෙන්නේ. එතකොට ඒකට බලපාන එයා හිතන විදිය. එයා කතා කරන දේවල්, එයා ක්‍රියා කරන දේවල් බලපානවා. ඒ අතරේ යම් යම් දේවල් එයා දක්ෂතාවලින් යම් යම් දේවල් දියුණු කරගනි. හැබැයි කුසල් පැත්ත නෙමෙයි. වෙන වෙන පැතිවලින් දියුණු කරගනි. ඉතින් මේ නිසා අනාගතයටත් අපිට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙහින් යන්න ඕනේ එක්ක දිවී ලෝකික. එහෙම නැත්නම් යන්න ඕනේ බ්‍රහ්ම ලෝකික. එයි මෙහා නම් අපිට හිතන්න බෑ. ඒ කියන්නේ ඊළඟට ආයේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා කියන්න බෑ. දැන් ඔන්න ලබන ජීවිතය අපි කියන මනුස්ස ලෝකෙට එනවා. එන්නකට මොන්ටිසෝරි ඔක්කොම තියෙන පල්ලි යති. එතකොට මොකද අපිට යන්න තියෙන විතර කාගේ මොන්ටිසෝරි වලට? අයවට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒවැයන් පොඩි කාලෙම අපිට උගන්වයි ඒ ආගමට ප්‍රශංසා කරන්න උගන්වන. ඊරවස අනාගතයේ අපේ දීමෝපිය කියේ මේ ආගම අදාළ වැඩන්නේ අපි යමන් ඒකට කුකුලික්ක හදා ගන්න පුළුවන් කියේ. එළියෙක්ව හදා ගන්න පුළුවන් කියේ. ඒ මට්ටමට කතා කරන දැන් අර මොනරාගල පැත්තේ ගෙවල් කීපයක් ගිහිලා තියෙනවා එළුව ගානේ දීලා. එළිපටියේ දීප ගමන් ආ පවුල් පිටින් අනිත් ආගමට යනවා. එතකොට එච්චරටම මේගොල්ලන්ට කුසල් නෙමෙයි වටින්නේ එළුව වටින්නේ. එතකොට මේ වගේ ලෝකයක් හැදුනහම අපිට මේ ධර්මයේ සීකරන්න තියෙන අවස්ථාවල් බොහෝම අහිමි වෙනවා. ජීවිතයේ හැටියට සලකන්නේ මේ ජීවිතය තුල ලබා ගන්න දේවල් විතරයි. එතකොට මේ ජීවිතය තුල ලබා ගන්න ලෞකික දේ විතරයි. දැන් අපිත් මේ ජීවිතය තුල තමයි ඔක්කොම ලබා ගන්න ඕනේ. අපි ගත්තොත් සීලය මේ ජීවිතය තුල අපි ලබා ගන්න ඕනේ. සමාධිය මේ ජීවිතය තුල ලබා ගන්න ඕනේ. ප්‍රඥාව මේ ජීවිතය තුල ලබා ගන්න ඕනේ. ජීවිතාවෝදය මේ ජීවිතයේ ලබා ගන්න ඕනේ. මේ ජීවිතය තුල ලබා ගත්තොත් අපි මේ ජීවිතය තුලම ස්ථාවර වෙනවා. එතකොට බය වෙන්න දෙයක් නෑ. මේ ජීවිතය තුල අපි අතරමං වෙලා හිටියොත් මේ ජීවිතය තුල ධර්ම මානසිකාරකට එන්න බැරි විකාර මනසක් තියන් හිටියොත් මේ ජීවිතය තුල අපි මේ ලෝකෙට පේන දේවල් වලට සම්පූර්ණ මුලා වෙලා හිටියොත් ඊළඟ ජීවිතයට අපි ගෙනියන්නේ ඒ ස්වභාවය නෙමෙයිද? ඊළඟ ජීවිතයට ගෙනියන්නේත් ඒ ස්වභාවයමයි. ඒ නිසා එතකොට ඒ ස්වභාවයෙන් මැරෙන කෙනාගේ කර්මය කොයි විදියට තල්ලු වෙලා කොයි කොයි දිශාවට යයිද කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේක හිතනකට නම් බයක්මයි ඇති වෙන්නේ. එකම වාසිය තියෙන්නේ මේ ධර්මයේ අපිට හෙලිදරව් වෙච්ච එකමයි. බුද්ධ දේශනා විවෘත වෙච්ච එකමයි. බුද්ධ දේශනා විවෘත නොවුණා නම් අපිට මේ වාසිය ලබා ගන්න ඉඩක් ඇත්තේම නැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පලෝකතෝ සිඳි බිඳි යන දෙයක් වශයෙන් බලන්න කියනවා රූප උපාදානස්කන්ධය. රූපේ බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. වේදනා දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. සංඥාව දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. සංස්කාර දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් හැටියට. විඥාන දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් හැටියට. එතකොට එහෙම බලන්න බලන්න ඔන්න ඊළඟට එනවා ශූන්‍යතාව. ශූන්‍යතාවෙන් බලන්න කියනවා. මොකද්ද ශූන්‍යතාවය කියන්නේ? හිස් බව. මොකද හිස් බවයි කියන්නේ? මොකද්ද? මොකෙන්ද හිස්? මම කියන දෙයින් හිස්. එතකොට මේ පංච උපාදානස්කන්ධය බලන්න කියනවා මම කියන දෙයින් හිස් ඊළඟට මගේ කියන දෙයින් හිස් මගේ ආත්මය කියන දෙයින් හිස් ආගෙම බලන්න කියනවා දැන් අපි කියමු කවුරු හරි කියනවා මේ හෝල් එක ඇතුලේ අලියෙක් ඉන්නවා කියලා දැන් අපි එළියේ ඉඳගෙන හිතාගෙන ඉන්න මේ හෝල් එක ඇතුලේ අලියෙක් දැන් මේ හෝල් එක ඇතුළට එනකට අලියෙක් නැහැ එහෙනම් මොකෙන්ද හිස් අලියාගෙන් හිස් එහෙනම් මියා හෝල් එක ඇතුළට ඇවිල්ලා බලන්න නැහැ අලියෝ නැහැ අලියාගෙන් හිස් ඒ වගේ දැන් මම කියලා දෙයක් මේ රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධේ මම තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා නමුත් නෝනෙන් ඉමසීමස දැන් මේ වගේ ඉමසීමස බලනකට ආවෝදින්නේ මොකද්ද මම කියලා දෙයක් ඒකෙන් හිස් ආගේ ශූන්‍යතාවේ බලන්න කියලා. මමේ මාගේ මාගේ ආත්මය කියන දෙයින් හිස් වෙච්ච එකක් කියලා බලන්න කියලා. එහෙම බලන්න බලන්න එයා දකින්නේ මොකද්ද මේ හේතු නිසා හට ගන්නා වූ හේතු නැතිවීමෙන් නැසී යන්නා වූ ධර්මතාවයට අයිති දේවල් තමයි එයාට දකින්න ලැබෙන්නේ. ඒක තමයි යාගේ යථාභූත ඥානෙ. ආන් ඒ කිනාට ඊට පස්සේ යාට බලන්න හුලං අනාත්ම වශයෙන්. ඒ කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. රූප උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. වේදනා උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. සංඥා උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. සංස්කාර උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. විඥාණය තමාගේ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් මේ පහ තමාගේ වසඟේ පවත්වන්න බැරි නම් එහෙනම් අපිට තේරෙන මේක තමා කියලා දේ යටතේ පවත්වන්න බැරි නම් මේකට හැදෙන හැදෙන දේවල් වලට අනුව හැදි හැදි යන දෙයක් තමයි මේ තියෙන්නේ කියලා එයා අවබෝධ කරගන්නවා. අන්නේ අවබෝධ කරගැනීම තමයි අපේ ජීවිතයට උපකාර වෙන්නේ. අන්නේ එහෙම අවබෝධ කරන එක්කිනා දැන් පංච පාදානස්කන්ධය ඔය වගේ නෝණින් අවබෝධ කරගන්න අවබෝධ කරගන්න එයා අවබෝධ කරගන්නවා මේකනම් මේ දුකනම් ආරි සත්‍යයක්මයි. දැන් යා නෝණින් විමසීමස නේමේ කරන්නේ. එතකොට එයා තේරුම් ගන්නවා දැන් මේකේ මම කියලා දෙයක්වත් නැත්තම් මගේ කියලා දෙයක්වත් නැත්තම් එහෙනම් මේක තල්ලියෝ යන්න ඕනේ ඇලීමක් එක්ක අනවබෝධින් කරන දෙයක් නිසා කියලා. එහෙනම් එයා තේරුම් ගන්නවා එහෙනම් මේක හේතුවක් නිසා ඇති වෙන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්මයි. එහෙනම් එයා තේරුම් ගන්නවා එහෙනම් යම් දවසක මේ දුක සකස් කරන්නා වූ කරුණු ටික නැත්තම් දුක නෑ, දුක නිදාස වෙනවා. එහෙනම් ඒක ආ දුක්ඛ නිරෝධය ආරි සත්‍යයක්මයි. ඒ සඳහා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය ස්ථාංගික මාර්ගයේ විතරයි තියෙන්නේ. ඒක ආරි සත්‍යයක්මයි කියලා ඔන්න චතුරාරි සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙට එනවා. ඉස්සෙල්ලාම යා එන්නේ සත්‍ය ඥානෙට. ඒක තමයි සම්මා දිට්ඨි. එතකොට යා සෝවාන් වුණා කියනවා. යා සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කළා කියනවා. සෝදාපට්ටි ඵලය සාක්ෂාත් කරා නම් දැන් එයාට හොඳට බලන්න පුළුවන් මොකද්ද පංච උපාදානස්කන්ධය. එයි දැන් එයා පංච උපාදානස්කන්ධය තුල ආත්ම දෘෂ්ටියෙන් ගැලවුණානේ. දැන් එයා හොඳට හේතුඵල බලන්න පුළුවන් එයාට. එයා නුවණින් බලද්දි බලද්දි ඒක සක්කායදිට්ඨි ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ එයාට විචිකිච්ඡාවක් තියෙවිද? විචිකිච්ඡාවක් හිටින්නේ නැහැ එයාට. බුදුරජාණන් වහන්සේ කිරේ යම් පැහැදීමක් තියෙනවා නම් ඒක ස්ථාවර වෙනවා. ධර්මයේ කෙරෙහි යම් පැහැදීමක් තියෙනු නම් ඒක ස්ථාවර වෙනවා. මාර්ගයේ ප්‍රතිපදාව කෙරෙහි යම් පැහැදීමක් තියෙනු නම් ඒක ස්ථාවර වෙනවා. ආර්ය සංඝයා කෙරෙහි පැහැදීමක් තියෙනු නම් ඒක ස්ථාවර වෙනවා. අතීත සංසාර ගමන ඇතිවෙච්ච ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. අනාගතේ යන්න තිබෙන්නේ අනවබෝධයෙන් කියලාම තේරුම් ගන්නවා. ඊළඟට සීලබ්බත පරාමාස වලට අහු වෙන්නේ නැහැ අයියා. සීලබ්බත පරාමාස වලට අහු වෙන්නේ නැහැ. අවිනති අහ නියම විදිහටම මේ හේතුඵල ගැන දැනීමකින් වාසය කරනවා. එතකොට යා සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනාට සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිරින් නොසෙල්ලින ප්‍රසාදයක් තියෙනවා. ධර්මය ගැන නොසෙල්ලෙන ප්‍රසාදයක් තියෙනවා. ආරි සංගරත්නය ගැන නොසෙල්ලෙන ප්‍රසාදයක් තියෙනවා. ආරේකාන්ත සීලේ තියෙනවා. දැන් මෙයා ඒ සීලේ පිහිටලා දැන් මෙයා තවදුරටත් මේක කරගෙන යමු. පංචපාදානස්කන්ධයේ නෝනින් බලබල දැන් එයා සමාධියත් ප්‍රගුණ කරනවා. ඔය වගේ කරගෙන යද්දි මොකද වෙන්නේ? පංචපාදානස්කන්ධය මුල් කරගෙනම නෙවෙයි කාමරාග ඇති වෙන්නේ, පටිජ ඇති වෙන්නේ. ඒතර කාමරාග පටිග දෙක තුනී වෙනකම්ම පංචපාදානස්කන්ධය අවබෝධ වෙනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් අවබෝධ වෙනවා. එයාට කියන්නේ මොකද? සකදාගාමි. සකදාගාමි කියන්නේ තේරුම මොකද? සකින් ආගාමි. එක්වරක් පැමිණෙන. සකින් ආගාමි කියන්නේ සකදාගාමි. එක්වරක් පැමිණෙනවා. මේ කාම ලෝකයට යා එකවරයි එන්නේ. එක්ක මේ මිනිස් ලෝකයට එනවා, එක්ක දිව්‍ය ලෝකයට එනවා, එකවරයි එන්නේ. ඒ කියන්නේ ඒ ඒ සකදාගාමි වෙච්ච කෙනෙක් කාය මනුස්ස ලෝකේ උපන්නොත් එයා ඒ ජීවිතය තුළම පිරිනම් පානවා. එතකොට මේ සකදාගාමි වෙච්ච එක්කෙනාට ආයි කාම ලෝකෙට එකවරයි එන්නේ. එයා ඒකෙන්ම දුක් කෙලවර කරනවා. එහෙම නැත්නම් එයා මොකද කරන්නේ? කාමරාග පටිග කියන දෙක තවදුරටත් පංචපාදනස්කන්ධය නුවණින් විමසද්දී මොකද වෙන්නේ? කාමරාගයේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා, පටිගයත් ප්‍රහාණය. එතකොට සමාධියත් සම්පූර්ණ වෙලා. කාමරාගයේ ප්‍රහාණය කරන්න බෑ සමාධිය තුලින් මේ කාමයෙන් වෙන්වලා ඉඳ හිත පුරුදු කළ නැතුව. සමාධිය තුළින් කාමයෙන් වෙන්ගලින් හිත පුරුදු කරනවානේ. විවිච්ඡේව කාමෙහි විවිච්ඡා කුසලෙහි ධම්මෙහි කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්ම එක සතර සතිපට්ඨාන සිහිය වඩන්න මොකද වෙන්නේ? නීවරණයන් යටපත් වෙනවා. නීවරණයන් යටපත් වී යනකොට මෙයාගේ හිත කාමයට ඇදිලා යන එක නැවතෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මට මතකයි මේ ඔක බොහොම ලස්සන තියෙන මේ සූත්‍රයක මේ දීඝනිකායේ කේවඩ්ඩ කියන සූත්‍රයේ උපමාවකින් විස්තර කරනවා. කෙනෙක් මේ ගංගාවකින් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා ගඟ ළඟට ඇවිදිලා දැන් මෙයා ඉන්නවා ගංගාව පේනවා, ඒගොඩ පේනවා. දැන් මේ මෙගොඩ ඉඳගෙන වැඳිනවා ඒගොඩට. වැඳගෙන කියනවා අනේ ඒගොඩ මෙගොඩට වඩීවා. එයිද? ජීවිත කාලය කළ මේ වගේ කියන මේ ප්‍රතිපදාවක් අනුගමනය නොකොට පැතීම කේවඩ සූත්‍රය තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කෙනෙකුට එතරට යන්න ඕන. නමුත් යාගේ මේ පිටිතල අත් දෙක පිටුපස්සට කළා දඟල් වලින් ගැට ගහලා තියෙනවා. නමුත් යාට එතර යන්න ආසාවෙන් ඉන්නවා. බෑ කරන්නේ. ඒ වගේ කියනවා පංච නීවරණ. ඊළඟට තව කෙනෙක් ඉන්නවා එතර යන්න කල්පනා කරගෙන ඉන්නවා. ඔළුවත් එක්ක මහල පෙරලෝගෙන මේ පැත්තකට ලබුදියන් ඉන්නා මෙලෝ මෙගොඩ. ඔව් ඒ වගේ කියනවා මේ පංච නීවරණ වලට යා හසු වෙලා ඉන්නේ එක. මේ උපමා වලින් උන්වහන්සේ බොහොම ලස්සනට පෙන්වා දීලා තියෙනවා. එතකොට මාර්ගයේ වඩන්න මොකද කරන්නේ? මෙයා නීවරණයන්ගේ බාධාව හඳුනාගෙන මේ නීවරණයන්ගෙන් මිදෙන්න ඕන කියලා වීරියවන්තව ටික මේක දියුණු කරගෙන සමාධියක් වඩනවා. ඊට පස්සේ අනාගාම වෙනකොට සමාධියත් සම්පූර්ණයි. එතකොට සීලියත් සම්පූර්ණයි. සමාධියත් සම්පූර්ණයි. හැබැයි ප්‍රඥාව සම්පූර්ණ නැහැ. එහෙනම් එයා තවදුරටත් මොකද කරන්නේ? දැන් මේ හොඳට මතක තියාගන්න. දැන් මේ දැන් ඔය කියන එකට බොජ්ජංග තමයි වැඩිලා තියෙන්නේ. දැන් බොජ්ජංග කියන්නේ මොනවද? සප්ත බොජ්ජංග මොනවද? සති, ධම්මවිචය, විරය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේව තමයි අන්තිමට වැඩෙන්නේ. දැන් ওই බොජ්ජංග වලින් තමයි බොජ්ජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අංග. දැන් සෝතාපන්න වෙලා එයා දිනු කරගෙන යනකොට එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අංග හැටියට තමයි මේ මාර්ගය වඩන්නේ. එතකොට දැන් සතිපට්ඨානේ පිළිපදලා තමයි මෙයාට මේක කරන්න තිබෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංග හැටියට මෙයා මේක දිනු කරගෙන යනකොට මේ බොජ්ජංග ධර්මයන් තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ඊළඟට දැන් මෙයා කාමරාග පටිගත ප්‍රහාණය කරා නම් දැන් යාට ඒ පංච පාදානස්කන්ධය පිළිබඳ පූර්ණ අවබෝධයක් නැහැ. ඇයි? රූප රාග හට ගන්නවා, අරූප රාග හට ගන්නවා, මාන්නි හට ගන්නවා, උද්දච්චි හට ගන්නවා. ඔව් ආර්ය සත්‍ය අවබෝධය නැති නිසා තාමත් අර මේ සම්පූර්ණ නැති නිසා අවිද්‍යාවත් හට ගන්නවා. මේ පහම ප්‍රහාණය වුණාම තමයි ප්‍රහාණය වෙන්නේ ප්‍රඥාව සම්පූර්ණ වීමෙන්. ඊට පස්සේ විද්‍යාව. දැන් ඒ පහ ප්‍රහාණය වෙච්ච ගමන් අවිද්‍යාව ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? විද්‍යාව. විද්‍යාව කියන්නේ අවබෝධ කළ යුතු දුක අවබෝධ කළා. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කළා. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩා සම්පූර්ණ කළා. ඕක තමයි විද්‍යාව. විද්‍යාව තියෙන විට එතන තියෙන විමුක්ති. විමුක්ති කියන්නේ ඒ දුක නිදහස් වෙච්ච බව යාත් දකිනවා. එතකොට මෙතෙන්ට තමයි මේ ශ්‍රාවකයා යන්නේ. එතකොට මේ ශ්‍රාවකයා යන මූලික මාර්ගයේ මේ දුක් පිරිසිඳ දැකීම පිණිස නුවණ මෙහෙවෙන මාර්ගයෙන් තමයි මේ ගමන පටන් ගන්නෙ. එතකොට අපි මේ ගැන හොඳට තේරුමක් ඇතුව අඩු ගණනේ අපිට මේ ගැන තියෙන්න ඕනේ ශ්‍රද්ධාවක්. මේක මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ කියලා මේ ගැන අපට ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. ශ්‍රද්ධාවකින් ශ්‍රද්ධාවක් ඇති වුණාම අපි දන්නවා එහෙනම් අපිට මේ විදිහට නුවණින් විමසීම සීම සීමස ගියාම අපිට උපනා කරන කාරණේට යන්න පුළුවන් කියලා සැක රහිතව අපට විමසීම යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ පෙන්වා දුන්න මේ පංච උපාදානස්කන්ධයේම නුවණින් විමසීම තුළමයි සෝවාන් වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ නුවණින් විමසීම තුළමයි සකදාගාමී වෙන්නේ. පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම තුළමයි අනාගාමී වෙන්නේ. පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම තුළමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි යම්කිසි උත්සාහයක් ගත්තොත් මේකට සමහර විට අපේ ප්‍රඥාව යොමු වෙලා වර්ධනය වෙලා යන්න පුළුවන්. සමහර විට අපිට ඒක මේ ජීවිතේදී සම්පූර්ණ කරගන්න බැරි වුණොත් අපිට ඊළඟ ජීවිතේදී සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මොකද අර ශේක බලවල පිහිටලා අපි මේක කිරීමෙන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේක පිහිටලා කිරීමෙන්. ප්‍රඥා කියන්නේ මේකමනේ. ශේක බලවලකින් ප්‍රඥා කියන්නේ මේකමයි. එවමනම් අපි මේ සීලවන්ත ශ්‍රාවකයා මේ විදිහට නෝණෙන් යුක්තව ජීවිතය දිහා බලන වැඩපිළිවෙලකට සම්බන්ධ වෙලා සිටීමෙන් තමයි මේ ජීවිතාභෝධය ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, hulak වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, සිදීබිදී නැසී යන දෙයක් වශයෙන්, හිස්තයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නෝනෙන් ගිමසීමුස බලබල අපිත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙනවා. සාදු සාදු සාදු.